අපේ සාකච්ඡාවල ඒ හදාසවල අනන්ත අප්‍රමාණ ගණ්ඩ දේවල් තියෙනවා. ඒ හැම දෙයක් තුළම අපි ඉන්න ඵලය, අපේ මානසිකත්වය, අපට වැරදිච්ච තැන්, අපට නොතේරෙන තැන් හැම එකක්ම තියෙනවා. දැන් අපි එකකට විරුද්ධ වෙන්නේ ඇයි? දැන් අපි කියනවා සක්කරය කියන්නේ මේ අඩි 500ක් උස රියන් 25ක් පළල, එයාගේ දැහැකත් අඩි 3මාරක් විතර දිග, අඩි 84,000 කුස කෙනෙකුට දැහැකත්, එතකොට කෝටු කැල්ලක් වගේ එකක් නේ. එහෙම වෙන්න බෑ. දැහැකත්තක් තියෙන්න ඕනේ අඩි 500ක් විතර උසට. එහෙම තියෙන්න බෑ කියලා තර්කයක් එනවා. එහෙම තර්කයක් එනවා. දැන් ඇත්තටම අපිට දැහැකත්ත ප්‍රශ්නයකුත් නෑ නේ. සක්‍රිය ප්‍රශ්නයකුත් නෑ. සක්‍රිය මොකද අමනාප වෙන්න. සක්‍රිය දන්නවා අපි මේ යාට නින්දා නෙමෙයි කරන්නේ. නමුත් දැන් මේ කරන තර්කයේ තුලින් මොකද්ද අපි කියන්නේ? සක්‍රිය මේමයි කියලා මං ඇතුලේ එකක් අදාගෙන ඉන්නවා. ඒකට සාපේක්ෂව මේක ගැලපෙන්නේ. දැන් මෙතන මිත්‍යාවද්ද තින්නේ සමාවද්ද තින්නේ වෙනස් වෙන ලෝකයේ තුල එදා සක්කරේ එහෙම ඉන්න පුළුවන් අද සක්කරේ මෙහෙම ඉන්න පුළුවන් පොඩි කෝටු කැලක් වගේ දැකත්තත් යන ඉන්න ලොකු මහ විශාල සක් ඉන්න පුළුවන් ඇත්ත අපි දන්නේ නැහැ එහෙනම් එදා අපි හාපු සක්කරයට සාපේක්ෂ ඔව් වෙන්න පුළුවන් නේ දැන් ඊළඟ බුද්ධ ශාසනය කරතරෝදයක් 80,000ක් විතර රියන් උසනම් ඒ ඉන්න මිනිස්සු එච්චර ලොකු නම් වට්ටක්කගේඩියක් අපේ ගෙවල් තරම් ලොකු නම් එහෙනම් එහෙම වෙන්න පුළුවන් වියකි අපි දන්නේ නැණි ඇත්තේ. ඇයි වෙනස් වෙන ලෝකයේ තුල ඕනම එකක් පිළිගන්න මානසිකත්වය ඇදිලා නැත්තේ. ඒ නිසා තමයි සකු르දාගෙම වෙන්නේ නැත්තේ. ඕනම එකක් පිළිගන්නවා. හැබැයි ඒක විශ්වාස කරන එක නැති එක එයාගේ ප්‍රශ්නයක්. එහෙමද? හොඳයි ආන්දුනේ. ඒක අහ ගන්නවා. ආගන්න තනමක් නැහනේ. හැබැයි ඒක පිළිපදින එක එයාගේ අයිතියක්. එයා කියන ඒක එකඟ නැින්න මම පිළිපදින්න හරි. ඒක එයාගේ පුද්ගලික අයිතිය. හැබැයි ආගන් එකත් අපිට කරන්න බැරි නම් දැන් සම්මාසෝතය ඇදිලා නැහැ. දැක්කද විශ්වාස කරනවද නැද්ද කියන එක එයාගේ පුද්ගලික ප්‍රශ්නයක්. හැබැයි දකින්නත් එයා ගැටෙනවා නම් සම්මාදිට්ඨිය ඇදිලා නැහැ. අදහස කියන්න පුළුවන්. හැබැයි ඒ අදහස ස්ථිරද නැද්ද කියන ඔප්පු කරන්න හදන වැහැයම තුල ප්‍රශ්නයක් තියෙනවා. සම්මා වාචාව ඇදිලා නැහැ. ස්වාමීනි මගේ අදහස මේක. මට හිතෙනවා මෙන්න මේ ආකාරයට මෙහෙම වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා ස්වාමිනි. ඔබ වහන්සේලා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න. ඒතුව මම මේක දැක්කෙත් නෑ මම ප්‍රත්‍යක්ෂ කළෙත් නෑ මම තාගත් එකක් දැනගත් එකක් සමාහට එක නොවෙන්නත් පුළුවන්. මට වැරදි එකක් ඒගොල්ලෝ කියලා තියෙන්නත් පුළුවන්. පොත විකුණන්න ඕන නිසා සමාහට මනක් කල්පිත දේවල් ලියලා තියෙන්නත් පුළුවන්. ඒක විය හැකි. ඔබ වහන්සේලා කැමති නම් විශ්වාස. දැන් මෙතන මොකද තියෙන්නේ? සම්මා වාචාව. නෑ නෑ. ඒක හරි. එහෙම තමයි අපි ලොකු හාමුදුරුවෝ කියලා තියෙනවා. ලොකු හාමුදුරුවෝ ඒක හරියටම දැනගෙන නම් කිව්වේ ලොකු හාමුදුරුවෝ පිරිනිවන් පෑවේ නැත්තේ ඇයි? ප්‍රශ්නයක් තියෙනවා. ඒකට උන්වහන්සේටත් හරියට අවබෝධය තිබිලා නැහැ. එහෙනම් මේ ලෝකේ ඕනම දෙයක් ආගන්න ශ්‍රවණය කරන්න අපි දක්ෂ නම් සම්මාදිටිය තියෙනවා. ඇහෙනදී අපි අහගන්න. බෑ ඒ කතාව මම විශ්වාස කරන්නේ. අපි අහන්නේ ඒවා කියන්න එපා. ඔබ වහන්සේ කියන දේ වැරදි. වැරදි නම් ඒක අහගත්තට පස්සේ පිළින් නොපැදී ඉන්න පුළුවන්. අබැ ආන්නවත් එයා කැමති නැහැ. සමහර කටින ප්‍රශ්නේ අවුම්කම්වත් දෙන්නේ නැහැ. ඇයි? සම්මා සෝතය හැදිලා නැහැ. හැමදේම බලලා ආමිසයට යන ක්‍රමවේදයක් මේ තියෙන්නේ. හොඳයි සම්පූර්ණයෙන් බැලුවා මේක තුළ ප්‍රතිපත්තිය තියෙනවද කියලා මම බැලුවා. අවසන් වෙනකම් බැලුවා නැහැ. ඒ නිසා මේක මම පිළිපදින්නේ නැහැ. මේ කටයුත්ත මගේ ජීවිතේ මම කරන්නේ නැහැ. නමුත් ඒක දකින්න මම අකමැති නැහැ. දැකලා ඒක නිවැරදිව තේරුම් අරගෙන මම පිළිපදින්න නැතුව ඉන්නවා. නමුත් දකින්නක පිළිබඳව ගැටුමක් නැහැ. ඇයි? දකින්නක සාමාන්‍ය එකක්. සම්මාදිට්ඨිය ඇදිලා. මිනිස්සු ගොඩාක් දුස්සීල වෙලා ඉන්නවා. අඩුපාඩුත් එක්ක ඉන්නවා. ඒ අඩුපාඩු මිනිසුන්ගේ චරිතෙත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. හැබැයි ඒ විදිහට මම ඇසිරෙන්නේ නැතුව ඉන්නවා. බලන්න මේ සම්මා වායාමයේ කම්මන්තේ මොනතරම් ලස්සනද කියලා. ඒ ඇසිරීම, චර්යාව නියමටම ඇදිලා. ඇයි ඒගොල්ලන් දෙක ඉන්න මට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒගොල්ලෝ වාගේ ඇසිරෙන්න මට ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලෝ වාගේ ජීවත් වෙන්න මට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒගොල්ලොත් එක ඉන්න ප්‍රශ්නයක් නෑ. සම්මා කම්මන්තේ නියමට මැදිලා. එයා තමයි සෝතාපන්න ශ්‍රාවකයා. ඒගොල්ලෝ දුස්සීලයි ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලොත් එක ඉන්න ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒගොල්ලෝ වාගේ වැඩ ටික කරන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒක කරන්න. ඒක තමයි සම්මා කම්මන්තේ. දැන් අපි ඒගොල්ලෝ දකින්නත් කැමති නෑ. අනෝ දුස්සීල මුන් එක්ක ඉන්න පුළුවන්ද? මේ මිනිස්සුත් එක්ක දකින්නවත් කැමති නෑ. ළඟ ඉන්නවත් කැමති නෑ. ඒ කට්ටියත් එක්ක මේ වැඩ ඉන්න බෑ අපට. අඟ පිච්චෙනවා ගන්නේ මේ මිනිස්සුත් එක්ක කොහොම දානේ. ඒ මිනිස්සු නෙමෙයි වළඳන්නේ. දානේ වළඳන්නේ. මාර්ගඵලයක නෑ. මාර්ගඵලයේ හිටියොත් අනිවාර්යෙන්ම ඒගොල්ලොත් එක්ක ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒගොල්ලෝ වාගේ ඇසිරෙන්නේ නැහැ. හැමදේම දකින්නවා. හැබැයි ඒක ආර්ය නැත්තම් පිළිපදින්නේ නැහැ. හැමදේම අහ ගන්නවා. ආර්ය නැත්තම් ඒකට අනුව එයා ජීවත් වෙන්නේ නැහැ. ඇයි? එයා දන්න ඒක අනාර්යක ඒක හරියන්නේ නැහැ. හැබැයි ආගන්නකොට කලබල නැහැ. ඇයෙනකට විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒ ඇයෙනකට අනුව ජීවත් වෙන එකට විරුද්ධ අය. ඒකට විරුද්ධ අය. නැහැ එහෙම ජීවත් වෙන්න බෑ. ඒක වැරදි. පේනවට විරුද්ධ නැහැ. හැබැයි පේන විදියට Tamanට ඉන්න උනොත් අන්න එතකොට එයා විරුද්ධයි ඒකට. ඒකට විරුද්ධයි. මිනිස්සු බාගට ඇඳුම් ඇඳගෙන යනවා. පේනවා. කිසිම කෙනෙකුට දොස් කියන්නේ නැහැ. බලන්නකො මේ මිනිස්සු මේමත් ඉතින් අනාචාරයේ වනාවාගෙන මේ යන්නේ. කිසිම නැහනේ ගරුත්‍ය පතිවත ඕමද මිනිස්සු රකින්නේ. එහෙම බනින්න යන්නේ. පේනවට ප්‍රශ්න. හැබැයි ඒ වාගේ මට යන්න උනොත් මං විරුද්ධයි. මම යන්නේ නැහැ. ඇයි? නෑ මම වාගෙන යන්නේ විලි. මං පිළිවෙලට යන්නේ. මට එහෙම යන්න බෑ. හැබැයි ඒගොල්ලෝ යන ඒක ප්‍රශ්නයක් නෑ. පේනවට ප්‍රශ්න නෑ. හැබැයි මේ පේන දේ විදිහට Tamanට ඉන්න උනොත් ඒකට ප්‍රශ්නයක් තියෙනවා. එයා සම්මාව ඉන්න කෙනෙක්. මේක අපේ ජීවිතවල ගොඩාක් තැන්වල තියෙන දුර්වලකම්. ඒ සම්මාව අපි ගොඩාක් අවබෝධ කළාම, ඒ මාර්ගඵලය අපට ලැබුණාම, ඒ අවබෝධය තුළ අපි ජීවත් වෙනකොට ඊළඟ ඵලයට යන්න මේක බාධාවක් වෙන්න පුළුවන්. අපට සාපේක්ෂව පේන ලෝකය අපි ඔප්පු කරන්නේ නැහැ. ඔප්පුයි සම්මාවට එහෙම කරන්න බෑනේ. පුද්ගලයා නිතරම නැතිව තමයි කියන්නේ. හැබැයි අපි පුද්ගලයෙන් නැතුව කිව්වත් අපි හදාගත්ත ලෝකයේ තුල යම්කිසි පීඩනයක් තියෙනවා. ස්පර්ශයක් තියෙනවා. අපේ කර්ම කාරණා වලින් ඒක පිළිබඳ ගැටලුවක් අපිට තියෙනවා. ඒක දානය පිළිබඳ වෙන්න පුළුවන්, සේනාසනය පිළිබඳ වෙන්න පුළුවන්, භාවනා පිළිබඳ, කමඨාන පිළිබඳ, විවේකයේ පිළිබඳව, සහෝදර සංඝයාගේ එකමුතු පිළිබඳ ඕනම මාත්‍රිකාවකින් ඒක වෙන්න පුළුවන්. එකමුතුකම කියන්නේ එක හදවතින් ඉන්න එක. එහෙම එකක් කාලා තිනවා. ඒ නිසා ඒක තමයි අරි කියලා උන්වහන්සේ ඔප්පු කරන ගමන් කියනවා මේ එහෙම තමයි පොතේ තියෙන්නේ මේ එහෙම තමයි පින්න ඕනේ. එතකොට කීරිවනේ රේවතාඳුරු කොහමද හිටියේ එක හදවතින්? එක්කෙනා ඉන්නේ එක හදවතයි තිනේ. දැන් 100ක් නැහනේ එක හදවතින් ඉන්නේ. එතන කොහමද හිටියේ? එහෙනම් ඒක පුද්ගල සාමය, සමගිය, නිස්සබ්දතාවය, සම්පත් භාවයේ විවේකී තුල මේකින දේ තියෙනවා. උන්වහන්සේ මේක අකාරත්. එතකොට උන්වහන්සේට ඇයිච්චක කියනවා. අපි අපට ඇයිච්චක කියන අඹවනේ 500ක් හිටියා එක අදවතින්. නෑ ස්වාමිනී කීරිවනේ එක නමක් හිටියා එක අදවතින්. දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් 500ක් එක අදවතින් ඉඳලා එක නමක් එක දැන් මේක ලොකුත් පඥන්නේ. දැන් මේකේ නඩුකාරයක් කල්පනා කරන දැන් ඔබ වහන්සේ 500ක් එක අදවතින් හිටියා ඒක තමයි හාර්ය ධර්මය. ඔබ වහන්සේ කීරිවනේ එක නමක් එක අදවතින් හිටියා ඒක තමයි ධර්මය. දැන් මේකට තීන්දුව දෙන්නේ කොහොමද? හරි දැන් 500ක් හිටියානේ. ඔව්. එක අදවතින් හිටියාද? ඔව්. ස්වාමිනී 500ම එක අදවතින් හිටියා කියන්නේ එක්කෙනාට එක ගානේ තිබුණා. මෙතනත් එක නමක් ඉන්න උන්වහන්සේට එක ගානේ තියෙනවා. ප්‍රශ්නේ හරිද? එහෙනම් ප්‍රශ්නේ හරි. දැන් බලන්න අවබෝධය ඇති වෙච්ච ඇති. ඒ 500 නම එක හදවතින් හිටියට එක්කෙනාට එක ගානේ තිබුණානේ. දැන් උන්වහන්සේත් එක නමයි උන්වහන්සේටත් එක ගානේ තියෙනවා. ඒ පුංචි දේ නේ වටා ගන්න තියෙන්නේ. එහෙනම් සමහර දේවල් තියෙන අපිට ඇහිච්ච දෙයට අනුව සමහර දේවල් අපි හිතනවා මේ ඒක හේම වෙන්න පුළුවන්ද? මේම වෙන්න පුළුවන්ද? ඒ වගේ දේවල් ලෝකෙ විය හැකිද? ඒක අපි හදාගත් එකක්. අපි තුල පවතින මානසිකත්වය. සමහරට එහෙම නොවෙන්න පුළුවන්. එනම් මේ ලෝකේ ඕනම දෙයක් වෙනස් විය හැකි. ඕනම මොහතක ඕනම එකක් නැවත වෙනත් දෙයකට වෙනස් විය හැකි. මේක වෙනස් විය හැකි. ඒක නැවත වෙනස් විය හැකි. මේක දකිනවා මේ ආර්ය ශ්‍රාවකයා. සම්මා වෙන්න කෙනෙක් ඒක දකින. ඒ නිසා ඕනම මොහතක ඕනම එකක්. එහෙමද ස්වාමිනී? ඔබ වහන්සේ කියනවා නම් ඒක සමහරට ඇත්ත වෙන්න පුළුවන්. පුළුවන්. ඇත්ත නෙමෙයි. ඔබ වහන්සේ කියනවා නම් සමහරට මේ ඒක විය හැකි. වියහකි වෙනවා කියලා නෙමෙයි. එහෙම උත්තර දෙලා බලන්න. ඒක එහෙම වෙන්න පුළුවන්. වෙනස් වෙන ලෝකෙ ඉතින් වෙනස් වෙනවනේ. දැන් මේ දවස්වල සක්කරයක් නැතුවලු මේ දිව්‍ය ලෝකෙ මේ පරිපාලනික. අහ සක්කරයක් නැතුව කොහමද දිව්‍ය ලෝකෙ? ඔව් මේ දවස්වල සක්කරය පොළොවට ඇවිල්ලානේ බණහඬ. එහෙනම් පොළොවට බණ ආවගෙන ඒ නෑනේ නැතුව තමයි යනවා ඇති. අරිණේ කාරණාව. නමුත් අපි හිතනවා සක්කරය අනිවාර්යයෙන් එතන ඉන්න ඕනේ. ඇයි සක්කරයට දැන් මොනාරි වැඩකට එළියට යන්න හිතෙන්නේ නැද්ද? වෙන තලයකට යන්න හිතෙන්නේ නැද්ද? බණහඬ පොළොවට එන්න හිතෙන්නේ නැද්ද? එතකොට දැන් සක්‍රිය නැතුව ඉතින් දිව්‍ය ලෝකේ පරිපාලනය යනවනේ. වෙන්න පුළුවන්. ලෝකයේ ඕනම දෙයක්. වෙනස් වෙන නිසා, හැම මොහොතක් ගන්න වෙනස් වෙන නිසා, අපේ මානසිකත්වයේ පවා සිතුවිලි වලින් වෙනස් වීමට ගොදුරු වෙන නිසා, හැම වෙනස් වීමක්ම පිළිගන්න මානසිකත්වයෙන් ඉන්නවා. එකක් අරීකින මානසිකත්වයට එන්නේ නැහැ. පේන දේ නිවැරදි කියලා කියන්නෙත් නැහැ. හැයෙන දේ හරියටම වුණයි කියලා පිළිගන්නෙත් නැහැ. සිතන දේවල් හැම දෙයක්ම අරි කියලා කියන්නෙත් නැහැ. හර හිතන දේ, හර පේන දේ, අර හෙන දේ වැරදි කියලා කියන්නෙත් නැහැ. ඇයි? ඒක තුල නිවැරද්දක් තියෙන්න පුළුවන්. කෙනෙක් ඇවිල්ලා බයිනවා බයිනවා හාමුදුරුවන්ට මේ වගේ තුට්ටු දෙකේ මානකමක් කියලා බැනලා බැනලා ඉවර වෙලා හිනා වෙනවා. හාමුදුරුවන් මොකද උපාසක මාත්‍යා දැන් පැයක් විතර බැනලා හිනා වෙන්නේ? නෑ, ඔබ වහන්සේ කොච්චර ඉවසිලිවන්තද කියලා දැනගන්නයි ස්වාමිනී. පස්සේ බලනකොට මේ සක්කරේ ඇවිල්ලා ඉන්නේ. සක්කරේ ඇවිල්ලා ඉන්නේ, වෙස් සලාගෙන ඇවිල්ලා මේ හාමුදුරුව ඉවසිලිවන්තයි කියලා මේ හැම දෙවියෙක්ම ඇවිල්ලා කියනවා. ඇත්තටම ඉවසිලිලා තියනවාද කියලා ඇවිල්ලා බලලා පස්සේ සක්කරයා බවට එයාගේ ස්වරූපය වෙනස් කරගෙන වැඳලා කියන ස්වාමීන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. දැන් ඇත්තටම බැන්නද එයා? නෑ. දිව්‍ය ලෝකෙට ගිහිල්ලා උන්වහන්සේගෙන ಗುಣ කියන්න ඕනේ. ಗುಣ කියන්නේ ඇත්ත තියනවාද කියලා දැනගන්න එපාය. නැති එකක් කියන්නේ කොහමද? ඇත්තටම තියනවාද කියලා බලන්න මේ ඇවිල්ලා ඉන්නේ. දැන් ගිහිල්ලා හැම දිව්‍ය ලෝකෙටම ගිහිල්ලා උන්වහන්සේගේ ಗುಣ කියනවා. එහෙනම් මේක හරිද වැරදිද? තමන්ගේ දෙවිවරු ඇවිල්ලා බලලා ඇවිල්ලා මේ කියන කාරණාව ඇත්තම කාරණාවක්ද? මේක හරියටම දැකුව නැත්නම් කටකතාවක්ද මේක? සක්කරයට සැකයක් පාලන. ඇවිල්ලා ඒක නිරවුල් කරගෙන යනවා. උන්වහන්සේ රාත් වෙලා නම් දැන් උන්වහන්සේට කර්ම ඇදෙනවද? නෑ. උන්වහන්සේගේ චේතනාව ඒ රාතන් වහන්සේගේ ගුණ ලෝකෙද කියන්න ඕනේ. ඇත්තටම රාත් වෙලාද? ඉතින් බලන්න තමයි ඇවිල්ලා ඉන්නේ. ඇයි උන්වහන්සේ රාත් වෙලා නැන්නේ? සක්කරය රාත් වෙලා නැහැ. එහෙනම් සක්කරය ඇවිල්ලා ඉතින් බලලා චෙක් කරලා පරීක්ෂා කරලා බලන්න එපාය. එතන වරදකුත් නෑ. දැන් සක්කරයට බැන්නයි කියලා අපි දැන් ඒක ආගෙන දැන් යනවනේ බලනකොට මිනිස්සු එක්කලා හාමුදුරන පළු යන්න බයිනවා කියලා අර පොඩ්ඩක් අර විනාඩි 10ක් විතර ආගෙන ගිහිල්ලා ලෝක හැමතැනම කියනවා මිනිස්සු එක්කලා හාමුදුරන්ට බයිනවා බයිනවා. ඒක ඇත්තද? අන්තිම ටික දැක්කොත් තමයි අපි දන්නේ මේ බැන්න නෙමෙයි. බැන්න නෙමෙයි. බුදුහාමුදුරන්ගේ ಗುಣ පරික්ෂා කළා වාගේ බ්‍රාහ්මණය ඇවිල්ලා අර ආර්ය ශාවකයාගේ ಗುಣ පරික්ෂා කරනවා මේ. එනම් මේ ලෝකේ අපට ඇයෙන දේ ඇත්ත නෙමෙයි. පේන දේ ඇත්ත නෙමෙයි. අපි දැනගන්න දේ ඇත්ත නෙමෙයි. අපි කියවන දේ ඇත්ත නෙමෙයි. අපට සිතන දේ ඇත්ත නෙමෙයි. මේ සම්මාව තියෙනවා අර මේ ආර්ය ශ්‍රාවකයාට. හැම දෙයක් වලම ඇත්ත නෙමෙයි මේ තියෙන්නේ. ඒ මානසිකත්වයෙන් ඉන්න නිසා එයාට ඕනම දෙයක් ලෝකෙ පිළිගන්න පුළුවන්. එයා පිළිගන්නවා. ඇයි? ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඇයි? වෙනස් වෙන නිසා මේක වෙනස් වෙනවා. හැබැයි ඒක තමන්ගේ ජීවිතය බවට පත් වෙන්න, ඒ විදිහට ජීවත් වෙන්න ඇසිරෙන්න එයා ටිකක් හිතනවා මේක ආර්යද අනාර්යද කියලා. අපේ සාකච්ඡාවේ සාරාංශය මේක. ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව අපි තාම ගැඹුරට කතා කළේ නැහැ. බණවාර සාමාන්‍යයෙන 40ක් විතර කියලා ඉවර වෙනකොට තමයි ඒකේ ඔරිජිනල් එක කතා කරන්නේ. චතුරාර්ය මේකෙන් හැදෙන ක්‍රමයක් තියෙනවනේ. ඒ හැදෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව විතරක් මිනිසුන්ට දේශනා කෙරුවොත් අටක් අදන්න ඕනේ නැහැ. හටක් රකින්න දෙයක් නැහැ. ඒ එක ප්‍රත්‍යක්ෂ වෙනකොටම ඒ මිනිස්සු ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට සමවදිනවා. සමවදිනවා. දැන් ඌෂ්ණේ වැඩි. මොකද්ද කරන්න ඕනේ? වතුර බොන්න ඕනේ. එතකොට පිපාසය වැඩි. මොකද්ද කරන්න ඕනේ? වතුර ගන්න ඕනේ. කෑම ගත්තා ඉක්කා යනවා. මොකද්ද කරන්න ඕනේ? වතුර බොන්න ඕනේ. මූත්‍රා යනවා අඩුයි. බයිස්රාවි හරියට පිට වෙන්නේ මොනවද කරන්න ඕනේ? දැන් අපේ හාඳුන දැන් ප්‍රශ්න 10ක් විතර අපි කිව්වනේ. දැන් මේ ඔක්කොමදම උත්තරේ එකයි නේද? එහෙනම් දැන් 8ටම උත්තරයක් එක වෙන්න ඕනේ නේද? එක රූප කලාපෙන් නේද මේ ඔක්කොම ඇදුනේ? එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෝකින්ද ඇදුනේ? එකකින් ඇදුනේ. දැන් ඒක දේශනා කළාම දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිපත්ති වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. හැබැයි වෙනස් වෙලාද නැහැ. අර එක තුල මේක තියෙනවා. එකතුල එක තියෙනවා. වෙනස් වෙලා නැහැ. හැබැයි බැලු බැලමට වෙනස් වෙලා තියෙනවා. දැන් ඇත්තටම දාන සීල භාවනා වඩන්න ඕනේ, සීල සමාධි වඩන්න ඕනේ. පංච උපාදානස්කන්ධ අවබෝධ කරගෙන නිරෝධ කරලා මේක යන්න ඕනේ. සතර සටිපට්ඨාන ඒකායන මග්ගෝ වෙන මාර්ගයක් තියෙන්න බෑ කියලා කියනවා. එතකොට චුල්ලපන්තක රාත් වෙච්ච ක්‍රමය දැන් අපිට පිළිගන්න බෑනේ. ඇයි සතර සටිපට්ඨාන ඒකායන මාර්ගය එයා වාඩි කරලා පය ගන්න මේක දේශනා කරලා සතර සටිපට්ඨාන උගන්වන්න දෙපාය. ගාථාව මතක හිටින් නැත්තම් දැන් එයාට කොහොමද මේක කියන්නේ? දැන් චුල්ලපන්තකට වැඩි කැලලා පොඩි කරනකොට අපිරිසිදු වෙනකොට ධර්මයේ තේරලා රාහත් වුණා කියන එක දැන් සතර සටිපට්ඨාන ක්‍රමයක් එතන නැහනේ. සතර සටිපට්ඨානය දේශනා කළෙත් නැහනේ. සතර සටිපට්ඨානය දේශනා කරා මතක හිටිනවද? ගාතව මතක හිටින්නේ නැති කෙනාට. දැන් මොකද උනේ? එනම් මේ හැම දෙයක්ම හාර්ය ප්‍රතිපත්ති හැම දෙයක්ම ස්ථානෝචිතයි කාලෝචිතයි. ඒ කාලයට අනුව පුද්ගලයාට අනුව ඒක ප්‍රඥාවට අනුව ඒක වෙනස් වෙනවා. ධර්මය කියන්නේ මොනවද? යමක් ඇවුනාම ඒ ඇසීම තුලින් ඇතිවෙන නිවීම. එහෙම නේද? එතකොට විනය කියන්නේ මොනවද? යමක් කළාම ඒ කිරීම තුලින් ඇතිවෙන නිවීම. එතකොට ඒක පුද්ගලයාට සාපේක්ෂව වෙනස් වෙනවානේ. ඒ නිවීම ඇති වෙන්නේ කාටද? ආර්ය වෙච්ච කෙනාටනේ. එතකොට දැන් ආර්ය ප්‍රතිපත්ති එයාගේ නිවීමට අනුව වෙනස් වෙනවානේ. ඇයෙන දෙයට අනුව වෙනස් වෙනවානේ. එයාගේ ප්‍රඥාවට අනුව තේරෙන දේ වෙනස්නේ. ඒකට අනුව නිවීම ඇති වෙන්නේ. ඒ නිසා තමයි මේක ලියන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ තීරණය කරන්නේ. මේක ලියන්න බෑයි. ලියන්න ක්‍රමයක් නෑ. මේක තප්පරෙන් තප්පරේ වෙනස් වෙන එකක්. කෙනෙක් කියලා කියන ස්වාමීනි මම රතන සූත්‍රය ඇව්වේ නෑ මේ විශාලාමානු රෝබවංශයේ දේශනා කළා. ඔව්. ස්වාමීනි මට අනුකම්පාවක් නෑ. ආනන්ද පැන් ටිකක් ගේන්න මේ උපාසක මාතර කියන්න තියෙන මේ කාරණා. පැන් ටිකක් වළඳලා ආයි බුදුහාමුදුරුවෝ ඒ වම්මේ සුතං කියලා පටන් ගන්න රතන සූත්‍රය. දැන් මේක විශාලාමානුර කියපු රතන සූත්‍රයයි මේ සූත්‍ර දෙක එකද? මෙයාට තේරෙන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ අදිස්ථාන කළාම මෙයාට එකක් තේරෙනවා. ඉදම්පි බුද්දේ රතනම් පණිතං කිවම කෑ ගාලයා සාදු කියනවා. ආනන්දාමුදුරුවෝ කල්පනා කරනවා විශාලාමානුරත් මෙච්චර ලොකු සාදුකාර ඇවුන්නේ නැහනේ අපට. හරි මේක ඉවර වෙනකම් ඉමු. ඉදම්පි ධම්මේ රතනම් පණිත ආයි කෑ ගාලා සාදු කියනවා. කොනකන මොකද මේ මනුස්සයට වෙලා තියෙන්නේ? මේ මනුස්සයනික අපිව වීලුවට ගත්තද? හරි මේක ඉවර වෙනකම්. ඉදම්පි සංගේ රතනම් පණ සාදු සාදු බුදුහාමුදුරෝ තේරුණා තේරුණා. දැන් මේක ලොකු ප්‍රශ්නයක්. විශාලා මානුරට පැහැදිලා මේ තනි මනුස්සයා. ආනන්දහාමුදුරෝ ආනවා මේ උපාසක මහත්තයා මොකද්ද මේ කෑගග සාදු කියන බුදුහාමුදුරන් මේක කියන්න දෙන්න එපා. ස්වාමීනි ඉදම්පි බුද්දේ කිනකොට ධර්මයේ නේද බුදුහාමුදුරෝ? බුදුහාමුදුරෝ මන්තුල මං රකින්න ධර්මයේ තුල ඉන්නවා ඒක මට තේරුණා. ඒ බුදුහාමුදුරන්ට මං සාදු කිව්වේ. මේ උන්වන්සේ නෙමෙයි මං මන්තුලේ මං බුදුහාමුදුරව දැක්කා. ඒ බුදුහාමුදුරන්ට සාදු කිව්වේ. ධම්මේ මම මේ කෙලෙසල නිරෝධ වෙන්න මං එක පුරුදු කරනවා. බුදුහාමුදුරන්ගේ බණ වලින් කමඨාණක් අරගෙන මං වඩනවා. ඒ ධර්මයේ නිසා දවස ගන්න දුක නිවෙනවා. ඒ ධර්මයට මං සාදු කිව්වේ. අර ඉදම්පි ධම්මේ කියනකොට මං දැනගත්තා ඒක මන්තුල තියෙනවා. මම හැමදාම මේක තමයි වඩන්නේ. ඒ මන්තුල තියෙනවා. ඒක මට සන්තෝෂයි. ඒක නිසා කෑ ගැව්වේ මං. සංඝයා කිව්වේ ඒක ප්‍රත්‍යක්ෂ වෙච්ච නිසා මං දැනගත්තා මමත් ඒ හරිය තත්ත්වයට ඇති වුණා. මමත් මේ ඒ ආර්ය කෙනෙක් බවට පත් වුණා. ඒ සන්තෝෂය ඒ කියන සංඝ මම තමයි. ඒ කියන්නේ මටයි කියනකොට මට සන්තෝෂ ඉවස ගන්න බෑ. ස්වාමිනි ආනන්දමය සෝතාපන්නයි. දැන් අරිනේ සංඝයා නේද? දැන් එදා විශාලා නුවර කියපු රතන සූත්‍රය දැන් මේක එකයිද? ගාථාව එකයි. කාරණාව දෙකයි. සූත්‍රයක්වත් දෙපාරක් කියනකොට එක විදියට පවතින්නේ නැත්නම් ආර්ය ප්‍රතිපත්ති විතරක් එක විදියට පවතින්නේ කොහොමද? උපමාවකට තමයි මේ උපාසක මාතය කතාව ගත්තේ. එහෙම සිද්ධියක් උන්නේ. ඒක මනක්කල්පිත. එයාට සාපේක්ෂව යොදුම් 25ක දිග යොදුම් 25 දිග යොදුම් 20ක් පළල විශාල ටැංකියකට අබයට පුරවලා. දැන් එහෙම ටැංකියක් ඇදුවද බුදුහාමුදුරු? නෑ. ඒකට හබ හදන්න දිව්‍ය ලෝකවල වපුරන්න වෙන. ඇයි මේ මාපොළොව පුරාටම වපුරුවොත් එච්චර හබ හම්බෙන්නේ නැහැ. එහෙම පුරවලා ඇටේ ගානේ ගත්තොත් දැන් ඇටේ ගාන කල්ප ගණන් ගන්නකොට ඉතුරු ටික නිකන් තියෙයි. ඒවා පුස් වෙලා ඒවා කුණු වෙලා පණුව ගාලා ඒවා පෝර වෙලා එහෙම ගන්නකම මේවා එතකොට මේවා හදන්න ඕනේ යකඩ වලින්. හබ නිකන් ගන්න බෑ යකඩ වලින්. කල්ප කෝටි ගානක් එක එක ගන්නකම් ඉතුරු ටික තියෙයි එහෙම. මේ පෙට්ටියක මුට්ටියක තියන්න බෑ සති දෙකක්. පුස් හැදෙනවා කුණු වෙනවා. එතන මේක කල්ප කෝටි ගානකුත් එක එක ගන්න මොකවත් වෙන්නේ නැලු. එතන දැන් මේක සම්පූර්ණ මනක්කල්පිත එකක් නෙමෙයිද? උපමාවක්. එයාට ඒක තේරුම් කරන්න ඕනේ. ඒ උත්තමයාට මේක වටහලා දෙන්න ඕනේ. ක්‍රමයක් නැහැ. ටක් ගලාරම එකක් හදනවා. ඒකට කියන්නේ උපමා උපමේවලි විස්තර කරනවා. ඒක මුසාවක් නෙමෙයි. ඒක පරම සත්‍යයට ගන්න උපකාරයක්. ඒකත් නාම රූප වලින් ගන්න. ඒ වගේ උපමාවක් තමයි ගත්තේ. නැත්නම් මේ දේශනාව දැන් ගිලා අපි පොතෙන් හොයුවාම පොතේ නැහැ. පොතේ නැහැ. ඒක උපමාවක්. එකම සූත්‍රයේ බුදුහාමුදුර තැන් දෙකට කියනකොට මෙතන ඉන්න මිනිසුන්ගේ භීතිය යන්න ඕනේ. ඒක අදිස්ථාන කළාම භීතිය යනවා. නැවත ඒ සූත්‍රෙ මේ කියනකොට ශ්‍රද්ධාව වැඩි වෙන්න ඕනේ. ඒ චේතනාවට අනුව ශ්‍රද්ධාව ඇති වෙනවා. මෙතන මේ සූත්‍රය තුළින් මෙයාට මාර්ගඵලය ලැබෙන්න ඕනේ. ඒ චේතනාවන මාර්ගඵලය ලැබෙනවා. එකම සූත්‍රයේ අදිස්ථාන කරන ක්‍රමයට අනුව ප්‍රතිඵල වෙනස් වෙනවා. ඒ කියන්නේ ආර්ය ප්‍රතිපatti නිතරම වෙනස් වෙන සුළුයි.